මිස්ට කසුන්නන් සීට් එකේ නෑ එම්ඩ එක්ක මීටින් එකට කියලා. එහෙමද? මොකුත් පණිවිඩයක් එහෙම තියෙනවද? නෑ කමක් නෑ. බොහොම ස්තුතියි. පෙරල මත